බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ Homage to the Supreme Buddha, homage to the Dhamma, homage to the Sangha, homage to the Tripalyam. Sansara saroga viritani san, sannita satan suti saradhi san, sandera kan sanna tanupala san, සංලාපදේසින් පනමේ දිසාසං සංසාරිගන්තේ වල මොහනාසං සන්නාහ පන්මාර රණේ විසේසං සංසේවිතං දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සංදාස ගන්නාසිත පාපනාසං සන්නාප ධන්සින් හද ගෝලකාසං සම්පාර ගාමින් සුචිතාර වාසං සංවාර සංඝං පනමේ රසාසං සාදෝ සාදෝ සාදෝ බුදෝ සරණ වේවා සදහං සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ධර්ම වේවා හොඳයි පින්තුනි සාදුකාරයක් පවත්වන්න සාදු සාදු ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඊටම ශ්‍රද්ධාවෙන් දානීය පූජා කිරීම සඳහා විහාරස්ථානයේ පැමිණ ආව පින්තුන් හැම දෙනාම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් යුක්තව අප පිළිගන්නවා ලොස්සනිස් බෞද්ධ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ විදියට විශේෂයෙන් දුර බැහැරින්දලා ආපු මේ පින්තුන් විහාරස්ථානයේ දැකලා ස්වාමීන් වහන්සේලාට දන්පැන් පූජා කරලා තමන්ගේ හිතේ කුසලයේ දිනු කරගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් මේ අවස්ථාවට පැමිණි ඒ මිචිගන් වලින්දල ආපු අකේස් වීරකෝන් ඩියෝන් වීරකෝන් ඒ පුතුන් වන්දේපල කැටුව පැමිණි ආවු නිලුක නොවනත් දිලාන් මහත්මාත් ඔබ දෙපළම අප ඉතාම මෛත්‍රී සහගතව පිළිගන්නවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් ඔබ හැමට සියලු යහපත සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්කම සංවිධානය කරන්නට මූලික වෙච්ච මයිකල් මහත්මාත් ඒ වගේම පුෂ්පා මෑණියන් ඇතුළු මේ පින්තුන් ඩොක්ටර් ගුණතිලක මහත්මා ඒ වගේම අපේ අතුල මහත්මා අනවනෝන් ඇතුළු ඒ හැමදෙනාම අපි මෙත් සහගතව සිහිපත් කරමින් ආශිර්වාද කරමින් මේ පින්කම අප සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. එනිසා පළමුවෙන්ම පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. හොඳයි, ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් පින්නතුනි. මේ අවස්ථාවේදී පින්නතුන් හැමදෙනාම බොහොම සදහයෙන් යුක්තව සම්පාදනය කරගත්ත මේ දාන වස්තුවේ අග්‍රෝභාගයේ ශුද්ධ භාගයේ මේ අවස්ථාවේදී ලෝකරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ගුණයන් සිහිපත් කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේට අපේ දෝතුන් කරන්නා වූ පූජාවක හා සමානව සමචේතනා ඇති කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අන්ත සම්බුද්ධ ගුණයන් නිසා මේ පූජාව පූජා කරමු. පූජා වේවා, පූජා වේවා, පූජාම වේවා. යන්ත්‍රවන්නා වූ සියලු ආනිසස් ධර්මයන් පින්වත් ඔබ හැමදෙනාටම දුක් නිරෝධී භාවය පිණිස චිර ජීවනය පිණිස හේතු වාසනා වේවා. ඒ වගේම මේ පරිලෝකියාව කිපලාපෘත් කරන ඥාතින් ඉන්නවනම් ඒ හැමදෙනාටමත් මේ පුණ්‍ය ශක්තියින් අත්පත් වේවා. අප හැමදෙනාට ප්‍රාර්ථනා කරන බෝධීන්ගෙන් උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ උදාාර කුසලයේ හේතු වේවා, වාසනා වේවා කියන චේතනාව ඇති කරගෙන අපි හැමදෙනාම සම්බුද්ධ වන්දනාව, සම්බුද්ධ පූජාව සිදු කරමු. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්භං සම්බඨානි සුපතිට්ඨිතං. සාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා. සද්ධාය සම්පදින්තේන දීපේන තමදං සිනා. තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුජං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජාවාජන මුන්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන ලේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං උප්පන්මිලායාති යථායිදම් කායෝ තථායාති විනාශභාවං අදිවාසෙතුනෝ බන්තේ පානියං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසෙතුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසෙතුනෝ බන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. මුරසුනි වැඩ සිටින අපේ ගෞරවනීය ධම්මගරු පඬිතු අමරණ මහන්සිය ඇතුළු වැඩමවා වැඩ සිටින සියලු මහා සංඝරත්න අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මයිකල් මහත්මයා පුෂ්පමෙහෙයන් ඊවැගේම මේ කවුරුත් හිතවත් පිරිස විශේෂයෙන්ම දේවකා මහත්මිය විලාල් මහත්මයා වගේම සාරත් කුමාර මහත්මයා වතුන මහත්මයා ඇතුළු මේ හැම දෙනෙක්ම මේ දරු පිරිසට කරගෙන ඉතාම උතුම් වටිනා දානමය පින්කම සිද්ධ කරන මොහොත අද මේ උතුම් පින්කම විශේෂයෙන්ම පුෂ්පමෙහෙයන් මයිකල් මහත්මයා මෙලෙසින් සංවිධානය කරගන්නට ලැබුණේ විශේෂයෙන්ම මිචිගන් ඉඳලා මේ ප්‍රදේශයට පැමිණි වීරකෝන් පවුලේ පිරිවත් හැම දෙනෙක්ටම ආශිර්වාදයන් සිදු කරන්නට යතර විශේෂයෙන්ම අකේ වීරකෝන් පුතණුවන්ටත් ජීවන් වීරකෝන් පුතණුවන්ගේ එය අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගතයේ සමතකින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කිරීමේ අදහසින් මේ පින්කම සිදු කරන්නේ ඒකම නිරුකා මහත්මියට දිලාල් මහත්මයාට ආශිර්වාදයන් සිදු කරන්නට ඒකම ඕස්ට්‍රේලියාවේ පදිංචි මහිමද හල්ලිස් පුතණුවන්ට ඒ පුතණුවන්ගේ උපන්දිනය වෙනුවෙන් ඒ පුතණුවන්ට ආශිර්වාදයන් සිදු කරන්නට මේ පින්කමත් එක්ක බලාපොරොත්තු වුණා ඒකම මයිකල් මහත්මයාගේ මේ පරලෝස පත්වන්නට යෙදුණු වැඩි මහත් සොහොයුරිය සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට කියන මේ සත් අරමුණු ප්‍රාර්ථනාවන් මූලික කරගෙන මේ උතුම් දානමය පින්කම මෙලෙසින් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ මයිකල් මහත්මයා පුෂ්පමෙහෙයන් විශේෂයෙන්ම අද දුරබැහැර සිට මේ ප්‍රදේශයට පැමිණි නිරුකා මහත්මියටත් එවැගේම දිලාන් මහත්මයාටත් මේ පවුලේ හැම දෙනෙක්ටම කරන්න පුළුවන් හොඳම සත්කාරය තමයි මේ සිදු කරන්නේ හොඳම ආගන්තුක සත්කාරය තමයි මේ සිදු කරන්නේ අපිට කෙනෙක් වෙනුවෙන් මේ වගේ පින්කමක් සංවිධානය කරනවා නම් මේ පින්කම ඒ කෙනාගේ ජීවිතයේ හැමදාකම මතකයේ තියෙන පින්කමක් බවට පත් වෙනවා. ඉතින් මේ හැමදෙනෙක්ටම මේ විවේකී වෙනුවෙන් ආපු කාලේ නිරපරාදී වුණු කාරණයක් කියලා හිතෙන්නේ නැහැ. ජීවිතයේ සිදු කරපු වටිනාම පින්කම අද එකතු වෙලා කවුරුත් සිදු කරගන්නට ලැබුණා. ඒ නිසා මේ කරන පින්කම තමන්ගේ ජීවිතේ හැමදාකම කල්පනා කරලා සතුටු වෙන පුළුවන් වටිනා පින්කමක් උතුම්ම දානයක් අද කවුරුත් එකතු වෙලා සිදු කරන්නට ලැබෙනවා. පින්වත්නි සත්පුරුෂ ආරමුණු කිහිපයක් නැති කරගත්තා. ඒ ආරමුණු සියල්ලම එනසින්ම සඵල කරගන්න පුළුවන් උතුම් දානමය පින්කම කොයි කවුරුත් එකතු වෙලා සිදු කරන්නේ. බොහෝ පිරිසකට ආශිර්වාදයන් සිදු කරන්නට, මිය ගිය අතන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට, යාරමුණු දෙකම සිදු කරගන්නට පුළුවන් උතුම් පින්කමක් තමයි දානය කියලා කියන්නේ. එනිසා යාරමුණු සියල්ල සඵල කරගන්න පුළුවන් වටිනා පින්කමක් විහාරස්ථානයේ මුල්ක කරගෙන අපි හැම දෙනෙක්ම මේ වෙලාවේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මේ වෙලාවේ මේ මොහොත තමයි මේ පින්කමෙන් එන වටිනාම අවස්ථාව. ඒකට හේතුව තමයි දැන් අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ දානය සඳ සතුට පෝජා කිරීම. මේ වෙලාවට මත්තෙන් කරන කටි අනුශාසනාවෙන් සිදු කරන්නේ දානය කොහොමද පෝජා කරන්නට ඕන, දානය පූජා කිරීමේදී සම්පූර්ණ කාරණා මොනවද කියන වද. එනිසා ඒ කාරණා අවබෝධ කරගෙන පින්කම සිදු කරන එක මේ පින්කම බොහෝ මුදින් සිදු කරගන්න උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දානය නිතර අගය කළා, ප්‍රශංසා කළා, වර්ණනා කරන්නට යෙදුණා. එක වෙලාවක දේශනා කළේ මම දානි ආනිසංස බොහොම හොඳින් ගන්නවා, මම හා සමානව යමෙක් මේ දානි ආනිසංස දන්නවා නම් ඒ කෙනා මේ දානය කවදාකවත් අත්හරින්නේ නැහැ, ජීවිතේ හැමදාකම සිද්ධ කරනවා. විශේෂ කාරණයක් සඳහන් කළාය තමයි යමෙක් තමන්ගේ ජීවිතයේ ලැබුණ අන්තිම පිළ ආහාර පිනක් තමන්ට ලැබුණා දානය ගැන දන්න කෙනා ඒ ආහාර පිනෙන් හරි කොටසක් තව දෙනුට දීලා තමයි අනුභව කරන්නේ කියන කාරණය දේශනා කළා. දානය පිළිබඳව දන්න කෙනා තමන්ගේ ජීවිතයේ තමන්ට ලැබුණ අන්තිම ආහාර පිනෙන් වුණා තව දෙනුට කොටසක් දීලායි ආහි ආහාර අනුභව කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ දානය මේ විදිහට බොහොම අගය කළා, ප්‍රශංසා කරන්නට ලැබුණා. එක වෙලාවක බොහොම ලස්සන කාරණයක් සිද්ධ වුණා. දුර්භීක්ෂ කාලයක් ඇතිවෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග පිණ්ඩපාතේ වැඩිනවා. මේ වෙලාවේ බොහෝ පිරිසක් සඳහන් කළේ මේ වෙලාව මිනිස්සුන්ට බොහොම අපහසුයි, පිණ්ඩපාතේ වැඩින්න එපා, දෙන්න දෙයක් නැහැ කියන කාරණේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සදාමේ සඳහන් වෙන්නේ මේ පිරිස යම් පුළුවන් ආකාරයකින් ආහාරය පූජා කරනවා නම් කවදාකවත් සසරේ නොලැබීම කියන එක ඒ අයට අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ධන් දෙන කෙනා සංසාරේ පරිත්‍යාග සිද්ධ කරන කෙනා සසරේ හොඳට ලැබෙනවා. ඒ නිසා මේ සියල්ලන් කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්න පිටපත වඩින්නට ඉන්නේ. මේ කාරණා සියල්ලකින්ම පැහැදිලි වෙන්නේ ධන් දෙන කෙනාට සසරේ සතුටපාත ලැබෙන උපකාරයක් වෙනවා. එනිසා මේ දෙන දානය අපි නිවැරදිවම සිද්ධ කරන්නට ඕන. විවිධ දාන තියෙනවා, විශේෂයෙන්ම පෞද්ගලිකව දෙන දාන තියෙනවා. ඒ අතර මේ සංඝික දානය කියන එක බොහොම විශේෂ කාරණයක්. එනිසා මේ සංඝික දානය අපි හරි අවබෝධයෙන්ම සිද්ධ කරන්නට ඕන, නිවැරදිවම සිද්ධ කරන්නට ඕන. එහෙම නිවැරදිව අවබෝධයෙන් සිද්ධ කළොත් තමයි මේ දානයකින් විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනය මුල් කරගෙන අපට කරන්න පුළුවන් ඒ උතුම් සංඝ සතු දානයක් සිදු කරලා එහි උපරිම ආනිසංස ප්‍රයෝජන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙලාව අපි හැම දිනෙකම දානය සූදානම් කරගත්ත මොහොත. මේ වෙලාවේ දානය පූජා කරන්නටයි කවුරුත් සූදානම් වෙන්නේ. දානය පූජා කරනකොට අපේ චාරිත්‍රයට අනුව අපි පාලි ගාථාවක් කියනවා. ගොඩක් වෙලාවට ඒ ගාථාව කියන්නේ ස්වාමීන් වහන්සේ. මේ වෙලාවේ අපි තේරුම් ගත යුතුම කාරණය තමයි ස්වාමීන් වහන්සේලාට මේ දානය පූජා කරන්න බෑ. දානය පූජා කරන්න ඕන ඔය ඇත්තෝ. අපි මේ වෙලාවේ සිත කරන්නේ පින්වත් හැම දෙනෙක්ටම ගාථාව සිහිපත් කරලා දීම පමණයි. ඒ නිසා මේ කාරණේ අවබෝධ කරගෙනම මේ පූජාව සිද්ධ කරන්නට ඕන. දානයක් දෙනකොට විශේෂයෙන්ම සංඝික දානයක් දෙනකොට ධර්මයේ සඳහන් කළා කාරණා තුනක් තියෙන්නට ඕන සම්පූර්ණ වෙලා. එක කාරණයක් තමයි දායක සම්පත්තිය. දායක සම්පත්තිය කියලා කිව්වේ දානේ පූජා කරන පින්තුන්ගේ පැත්තෙන් සම්පූර්ණ වූ කාරණේ. දානේ පූජා කරන පින්වත් හැම දිනෙකම කාරණා තුනකින් සම්පූර්ණ වෙනවා. එකක් ශ්‍රද්ධාව තියෙන ඕන, ඒ වගේම සීලයෙන් යුක්ත වෙන්නට ඕන, ඒ වගේම කර්මයේ කර්මඵලය අදහගෙන මේ පූජාව සිදු කරන්නට ඕන. මේ කාරණා තුනින් සම්පූර්ණ වුණොත් පින්වත් හැම දිනෙකම දානේ පූජා කරන්න සුදුසු පිරිසක් වෙලා තියෙනවා. ඒ නිසා හැම දිනෙකම දරුවන් කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් මේ පූජාව සිදු කරන්නේ. ඒ වගේම මේ වෙලාවේ සීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවටපත් වුණා. ඒ වගේම කර්මයේ කර්මඵලය අදහගෙන මේ පූජාව සිදු කරන්නේ. එතකොට දානේ පූජා කරන්න සුදුසු පිරිසක් වෙලා ඉන්නවා මේ වෙලාවේ පින්වත් හැම දිනෙකම. දෙවෙනි කාරණය තමයි දානේ පිරිසුදුභාවය. දානය පූජා කරනකොට පිරිසුදු දානයක් වෙන්නට ඕනේ. දානය පූජා කරගෙන පිරිසුදු වෙන්නේ පින්වත්නි බාහිර පිරිසුදුභාවයට වඩා විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ දානය පිළිවෙල කරනකොට ඒ සඳහා දී පැහැදම් කරන මිනුමුදල් ආදී පිරිසුදුභාවය. තව කිනකොට පුළුවන් පින්වත්නි දානයක් දෙන්න හොරකමක් කරන වංචාවක් සිදු කරලා. නමුත් ඒ දානේ පිරිසුදු දානයක් වෙන්නේ නැහැ. පිරිසුදු දානයක් වෙන්න නම් තමන්ගේම දෑතේ නීතියෙන් දාඩිය මහන්සියෙන් උපයා සපයාගත්ත මිලමුදලක් වියේ පෑදම් කරලා සූදානම් කරගත්ත සකස් කරගත්ත දානයක් වෙන්නට ඕන. ඉතින් මේ වෙලාවේ බොහොම පිරිසිදු දානයක් සකස් කරගන්නට යන තව දිනකට හිසාවක් පීඩාවක් නැතුව තමන්ගේම දෑතින් වියේ පෑදම් කරගත්ත මේ මිලමුදල් ආදී කිතු කරලා සකස් කරගත්ත දානයක් සූදානම් කරගන්නට යෙදුනේ. දානයේ පිරිසුදු භාවය බොහොම හොඳින් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි මේ දානෙ ලබන පිරිසේ සිල්වත් ගුණවත් භාවය. දානෙ පූජා කරන්නට ඕන මහා සංඝරත්නය ආරම්භ කරගෙන දානයේ සඳහන් කළ පින්වත්නි කාරණා හතරක්. ඒ කියන්නේ අපට දන් දෙන්න පුළුවන් ආකාර හතරක්. කෙනෙකුට දන් දෙන්න පුළුවන් තමන් සිල්වත් වෙලා දුසිල්වත් පිරිසකට දන් දෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ සිල්වත් වෙලා සිල්වත් පිරිසකට දන් දෙන්න පුළුවන්. තමන් සිල්වත් වෙලා සිල්වත් පිරිසකට දන් දෙන්න පුළුවන්. තමන් දුසිල්වත් වෙලා දුසිල්වත් පිරිසකට දන් දෙන්න පුළුවන්. මේ දාන හතරම සිද්ධ කළ ආනිසංස තියෙනවා. හැබැයි වැඩි ආනිසංස ලැබෙන්නේ මුතුන්ම පින්කම බවටපත් වෙන්නේ තමන් සිල්වත් වෙලා සිල්වතුන් වෙනුවෙන් පූජා කරන දානේ. ඒ නිසා මේ වෙලාවෙ නැත්තම් අමදිනෙක්ම සීලය ආරක්ෂා කරමින් සිල්වත් පිරිසක් බවට පත් වුණා. මේ දානේ පූජා කරන්නටත් ඕන සිල්වත් ගුණවත් පිරිසක් කරමුණු කරගෙන. ඉතින් මේ වෙලාව මේ දානේ පූජා කරන්නේ අපි මහා සංඝරත්නය ආරම්භ කරගෙන. අපි මේ දානයට කියන නම තමයි සංඝික දානේ. සංඝ කියන්නේ සමූහයට, සංඝික කියලා කියන්නේ සමූහයට අයත් කොට දෙනවා කියන අදහස. ඒකට මේ වෙලාවේ සමූහය තමයි ආර්ය මහා සංඝරත්නය. ආර්ය මහා සංඝරත්නය කියන්නේ අද පින්වත් හැම දෙනාගේම දානයට වැඩම කරපු මේ ස්වාමීන් වහන්සේලා කියන නම නෙවේ. එදා බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටිය වර්තමානයේ වැඩ ඉන්න අනාගතයේ පහළ වන කියන මේ තුන් කාලයට මැදි සියලු මහා සංඝරත්නයට තමයි පොදුවේ අපි මහා සංඝරත්නය කියන්නේ. මේ දානෙ පූජා කරන්න ඕන එතකොට මේ ස්වාමීන් වහන්සේලා කාය සාක්ෂි විදිහට සබාවින එදා අතීතයේ වැඩ සිටිය වර්තමානයේ වැඩ ඉන්න අනාගතයේ පහළවන කියන මේ තුන් කාලයට පරිදි සියලු මහා සංඝරත්නය වෙනුවෙන් මේ පූජාව සිදු කරන්නට ඕන. එහෙම පූජා කරන්න කියන්නේ අපි එහෙම පූජා කරනකොට අපි අරමුණු කරගන්න පිරිසේ සීමාවක් අපට දක්වන්න බෑ. ඒ වගේම උන්වහන්සේලාගේ සීලේ ගුණ අපට සීමා කරන්නට බෑ. ඒකට අපි මේ පූජා කරන්නේ පොදුවේ මහා සංඝරත්නය වෙනුවෙන් දානයක් පූජා කරනවා කියන්නේ අරමුණු කරගන්න පිරිස. ඒ වගේම උන්වහන්සේලාගේ සීලේ ගුණ අපට සීමා කරන්න බැරි අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් යුක්ත වූ පිරිසකටයි අපි මේ දානය පූජා කරන්නේ. එහෙනම් පින්වත්නි මේ කියපු කාරණා තුන සම්පූර්ණම තමයි නිවැරදිව සංඝික දානයක් පූජා කරන්න පුළුවන් වෙන්නේ. දායක සම්පත්තිය, ඒ වගේම දානයේ පිරිසුදුභාවය, දානයේ පිළිගන්න පිරිසේ සිල්වත් ගුණවත් භාවය. මේක පින්වත් බොහොම ලස්සන උපමාවකින් දක්වන ධර්මයේ ඒ තමයි යම්කිසි ගොවියෙකුට කුඹුරක් කරලා හොඳ අස්වැන්නක් ලබන්න කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ගොවියෙක් ඉන්නට ඕන ගොවිකම පිළිබඳව දැනගන්න. ඒ ගොවිකෙනා ගොවියෙක් හිටියත් මාධ්‍යින් පින්වත් හොඳ අස්වැන්නක් තියෙනටත් ඕන වපුරන්න. හොඳ බීජයක් තියෙන ඕන වපුරන්න. ඒ වගේම බීජයක් තිබුණත් මදි ඒ වගේම හොඳ කුඹුරක් තියෙනට ඕන අස්වැන්න ලබන්න පුළුවන්. මේ කාරණේ උපමා කළා හරියට දක්ෂ ගොවියෙක් ඉන්නට ඕන වගේම තමයි ධානයක් පූජා කරන්න සිල්වත් වුණත් ඒ වගේම කර්මයේ කර්ම ඵල යදහන ශ්‍රද්ධාවන්ත දායක පිරිසක් ඉන්නට ඕන දක්ෂ ගොවිය වගේ. දක්ෂ ගොවිය බොල් නැති බීජයක් සකස් කර ගන්නවා වගේ පිරිසුදු ධානයක් තියෙන ඕන පූජා කරන්න. ඒ වගේම අර බොල් නැති බීජෙ හොඳ කුඹුරක වපුරන්න ඕන වගේ තමයි ධානයක් පූජා කරන්න සිල්වත් වුණත් පිරිසක් ඉන්නට ඕන. අර කාරණා තුනින් යුක්ත වෙලා ගොවියෙක් හොඳින් කුඹුරක් කළොත් ඒ කෙනාට හොඳ අස්වැන්නක් ලබන්න පුළුවන්. ඒ වගේම ධානයක් පූජා කරනකොටත් මේ මුලින් සඳහන් කරපු කාරණා තුනින් යුක්ත වෙලා යමෙක් ධානයක් පූජා කරනවා නම් ඒ කෙනාට හොඳ පුණ්‍ය නැමැති අස්වැන්නක් ජීවිතේ සලසා ගන්න පුළුවන්. එනිසා මේ වෙලාවේ විශේෂයෙන්ම පුෂ්පමෑණියන් මයිකල් මහත්මා මේ හැම දිනෙකම එකතු කරගෙන ජීවිතේ හොඳ පුණ්‍ය නැමැති අස්වැන්නක් සලසා ගන්නට කටයුතු කරන මොහොත මේ වෙලාවේ මේ දානෙ උතුම් මහා සංඝරත්නය අනුමත කරගෙන සංඝ සතුව පූජා කරන්නට සූදානම් වන වෙලාවේ දානෙ පූජා කිරීමට අවශ්‍ය සියලු කාරණා බොහෝ මොහොතින් සම්පූර්ණ වෙනවා. නිසා මේ වෙලාවේ හැම කෙනෙක්ම සතුටපත් වෙන්න අපට සිදු කරන්න පුළුවන් මේ සම්බුද්ධ ශාසනය උතුම්ම වටිනාම පින්කම අද දවසේ කවුරුත් එක්ක වෙලා පූජා කරනවා සිදු කරනවා කියන කල්පනා කරමින් සතුටටපත් වෙන ගමනේ මේ වෙලාවේ මේ දානෙ අපි සංඝ සතුව පූජා කරමු. එදා අතීතයේ වැඩ සිටිය සියලු මහා සංඝරත්නයට වර්තමානයේ මේ ශාසනයේ වැඩ ඉන්න සියලු මහා සංඝරත්නයට අනාගතයේ මේ ශාසනයේ පහළ වෙන කියන මේ තුන් කාලයට මනදී සියලු මහා සංඝරත්නය වෙනුවෙන් මේ දානේ සංඝ සතුව පූජා කරනවා පූජා වෙත්වා. මේ දානේ මහා සංඝරත්නය වෙනුවෙන් සංඝ සතුව පූජා කිරීමෙන් හස් කර ගන්නට සියලු පුණ්‍ය ශක්තියගේ බලයෙන් උපන්දිනයේ සමරණ විශේෂයෙන් මහිම දාන ස්තුතුන් වන්ටා එවගේ මගේ නීරකෝන් දිවන් නීරකෝනේ පුතුමන් දෙපළට මේ පුණ්‍ය ශක්තිය උතුම් ආශිර්වාදයක් වඩනපත් වේවා. අප හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු උපකාර වේවා යන ප්‍රාර්ථනාවෙන් මේ විදිහට කියන දානෙ සංඝ සතුව පූජා කරනවා. ඉමං වික්ඛං සපරිඛාරං භික්ඛෝ සංඝස්ස දේම ඉමං වික්ඛං සපරිඛාරං භික්ඛෝ සංඝස්ස දේම ඉමං වික්ඛං සපරිඛාරං භික්ඛෝ සංඝස්ස දේම චිතන්තුයං කිප්පමේව සමිජ්ජතු සම්බේ පුරෙන්තු චිත්ත සංකප්ප චන්දෝ පන්නරසී යතායුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිම්මාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. පින්වත්නි, පින්වත් හැම දෙනාටම බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදය තුල ඒ උතුම් පිරිත් දේශනාව සිද්ධ කළ හැම දෙනාටම මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුෂ්පමෑණියෝ මයිකල් මහත්මා බොහෝ ශ්‍රද්ධාව තියෙන දෙපළ තුනුරුවන් කෙරෙහි බොහොම කැපකිරීමෙන් කැපවීමෙන් කටයුතු කරන දෙපළ ස්වාමීන් වහන්සේලාට බොහොම ආදරෙන් දෙන්ගත් වූ තමන්ගේ දරුවෝ වගේ හැම කෙනෙක් ස්වාමීන් වහන්සේ නමකටම සලකන පිරිසක්. ඉතින් අද දවසේ ඉතින් තමන් කල්පනා කරේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ දරුවෝ වගේ කටයුතු කරපු නිරූපණ වලට දිලාන මහත්මයාතුළු ඒ දෙතර වගේම අක්කේ පුතුණුවන්ට දියුණු පුතුණුවන්ට මේ දරුවන් දෙපරගේ අධ්‍යාපන කටයුතු සඵල වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් දරුවන් දෙපළතුළු එනිරූපණවන දිලාන මහත්මයතුළු ඒ හැම දිනාටම ආශිර්වාද කරන්නට මේ දානමය පින්කම සූදානම් කරගන්න යුතුය. ඒ තමයි බොහෝ කාලෙක ඉඳන් තිබිච්ච බැඳීම. ඉතින් මේ තමන්ගේ දරුවෝ වගේ සලකන අය මේ ලොස් ඇන්ජලිස් වලට කැඳවගෙන ඇවිල්ලා ඉස්සෙල්ලාම ඒ අය පන්සලට එක්කගෙන ඇවිල්ලා පන්සල පෙන්වන තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා දෙන්නට තම කටයුතු කරනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ පදිංචි මහින්ද ඇල්විස් පුතුණුවන්ට ආශිර්වාද කරන වගේම මීට වසරකට පෙර පරලෝ ජීවිතයට එකතු වෙච්ච බේට්‍රිස් මාත්‍රිකා මයිකල් මහත්මයාගේ ආදරණීය වැඩිමහල් සහෝදරිය ප්‍රධාන පුෂ්පමෑණියන්ගේ ඒ වගේ මයිකල් මහත්මයාගේ දෙපාර්ශ්වයේ ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ උතුම් අරමුණු ඇතිව මේ උතුම් පින්කමට සූදානම් කරගත්ත වෙලාවේ ડોક્ટર සරත් ගුණතිලක මහත්මයා හේමන්ති නෝනා ඒ වගේ මතුල මහත්මයා අනුමෝනෝන ඇතුළු මේ හැම දිනාම බොහොම සත්භාවයේ බොහොම ලෙන්ගතුව කරුණාවෙන් දයාවෙන් මේ උතුම් පින්කමට එකතු වෙලා උතුම් තුනුරුවනි ආශිර්වාදේ ලබා ගැනීම අරමුණු කරගෙන මේ උතුම් ධාර්මයේ පින්කම් සිද්ධ කරන්නේ. යහපත් කටයුතු සිද්ධ කරනකොට අපි හැම දිනෙකටම යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යහපත් කටයුතු නිරතුරුව හැම මොහොතක් පාසා අපිට ලොකු ආශිර්වාදයක්මයි ලැබෙන ජීවිතේ. ඉතින් මේ ආශිර්වාදාත්මක උතුම් පින්කම සිද්ධ කරගත්ත වෙලාවේ පින්වත් ඔබ හැම දිනාට උතුම් තුනුරුවනි ආශිර්වාදේ ලැබේවා. නිදුක් නිරෝගී සම්පත්තිය දිගාසිර සම්පත්තිය ලැබේවා. විශේෂයෙන් යක්කේන් පුතුණුවන්ට දියුණු පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වෙන වගේ මේ ආදී දෙමාපියන් ප්‍රදාන පින්වත් හැම දිනාට මේ උතුම් තුනුරු පිරිත් දේශනාවේ ආශිර්වාදයේ බලයෙන් ඔබ සිත් කරන සියලු කටයුතු සඵල වේවා. කරදරයක් පීඩාවක් නොවේ. නිදුක් නිරෝගී ගුණවර ජීවිත ගත කරන්නට හැම දිනාටම මේ උතුම් පින්කම ආශිර්වාදයක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන ස්වාමීන් වහන්සේ පිළිත් දේශනා කළ හැම දිනාටම ආශිර්වාද කරනව කවුරු ශ්‍රවණය කරන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ එහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝ හි තේ සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යනිදං චන්තාරි පුරිස යුගානි පුරිස පුංගලායේස භගවතෝ සාවක සංඝෝ. පාහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්කත්තං ලෝකං සාති තේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්ත ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්ත යම් ඒතේන සංච වංජේන පාතු රතනන්ත යං යං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේසුවායං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදංජගා සංඛ්‍ය මුනී සමාහිතෝ න තේන ධම්මේන සමත්ති කිංචි රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චිත්තා ආයතිකේ භවස්මින් තේ කේන බීජා අවිරුල්ලිංජං දානිම්බන්ති ධීරායතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන්ච සංකෝ උජෝජ සෝජෝච සුවචෝතස්ස මුදුවනති මානේ සන්තුංස කෝච සුභරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තිංග්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේ සුවනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා යේකේචි පාන භූතන්ති තසා වාතාවරා වා අනවසේ සාදීගා වායේ මජ්ජිමාරංස කානුක තෝලා දිට්ඨා වායේව අන්දිට්ඨායේ ච දෝරේ වසන්ති අවිදූරේ භූතා වා සම්භවේ සේවා සම්දේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරන්නි කුන්දේත නාති මඤ්ඤේත කත්තිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤංස දුක්ඛ මිච්ඡය මාතායතානියං පුන්තං ආයුසායේක පුන්ත මනුරග්ගේ එවම්පි සම්බෝතේ සෝමාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝච තිරියංච සංවාදං අවේරං අස පන්තං තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතංස ඒතං සතින්න දෙට්ටෙය බ්‍රහ්ම මේතං විහාරං නිදමාහෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවා දන්සනේන සම්පන්නෝ කානේ සුවිනෙයගේ දං නහි ජාතු ගබ්බ සෙයං පුනරේති තේතේන සංච වංජේන සන්තිතේ හෝතු ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනංසතු ඒතේන සත්ත වංජේන හෝතු ජය මංගලං සම්බීතියෝ දිවංජන්තු සම්බරෝකෝ විනස්සතු මාතේ භවන්ත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානු භාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානු භාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානු භාවේන සදා සන්ති භවන්තු තේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවක් වාසනාවන්ත පින්නතුනි මෙතන කවුරුත් අද විහාරස්ථාන රැස් වෙලා ඊටම වටිනා ආශිර්වාදාත්මක ආදර්ශවත් පින්කමක් සිදු කරපු මොහොත මයිකල් මහත්මාත් ඒ වගේම පුෂ්පමෑණියන් ඇතුළු මෙලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ වාසය කරන පින්නතුන් සත්පුරුෂ පින්නතුන් අපේ ડોක්ටර් සරත් ගුණතිලක මහත්මා ඒ වගේම මේ මහත්මිය අනෝනෝන ඇතුළු ඒ හැම දෙනාගේම සහභාගීත්වයෙන් හොඳ ආගන්තුක සත්කාරයක් කරපු අවස්ථාව මේක තමයි සැබෑ ආගන්තුක සත්කාරය කියලා කියන්නේ. දොර ඉඳලෙන ඥාතිවරයෙකුට බොහෝ විට අපි හිතන්නේ එයාට කැම බීම ටිකක් දෙන එක නැත්නම් ඒ ප්‍රදේශයේ තියෙන බඩු මුට්ටු ටිකක් දෙන එක තමයි ලොකුම තෑග කියලා නේද? ඒක බොහොම ටික දවසකට විතරයි සීමා වෙන්නේ. අපි කැම වේලක් දුන්නත් බඩුවක් දුන්නත් ඒක දිග කාලකට නෙවෙයි. වැඩිමනොත් මේ ජීවිත කාලෙට විතරයි. නමුත් ඔබ අද මේ තමන්ගේ මේ ආගන්තුක ඥාතීන්ට හිතවතුන්ට දීපු තෑග්ග මේ ජීවිත කාලය පුරාම හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ සංසාර ගමනටත් කුසලයක් සිදු වන දෙයක් මේ අද දින සිදු කළේ. ඔබ දන්න හඳුනන ස්වාමීන් වහන්සේලා මුණගැසලා විහෙර විහාරස්ථාන දැකලා දානයක් ඒ අයගේ අතින් පූජා කරන්න සලස්සලා එයට බණ අහනට අවස්ථා සලසලා එයාගේ ජීවිතවල බොහෝ කාලයකට ආශිර්වාදයක් සිදු වෙන උතුම් පින්කමක් මේ සිදු කළේ. ඒ ගැන ඔබ හැම දෙයක්ම හිතලා සතුටටපත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් එයා සත්පුරුෂ කෙනෙක්. යම් කිසි කෙනෙක් සිල්වන්ත කෙනෙක් නම් එයා සත්පුරුෂ කෙනෙක්. කිසියම් කෙනෙක් පරිත්‍යාගශීලී නම් දන් දෙනවා නම් ඒක නම් සත්පුරුෂ කෙනෙක්. යම් කිසි කෙනෙකුට ධර්මඥානය තියෙනවා නම් සුතමේ ධනය තියෙනවා නම් එයා සත්පුරුෂ කෙනෙක්. යම් කිසි කෙනෙක් ප්‍රඥාවන්ත නම් එයා සත්පුරුෂ කෙනෙක් යහපත් කෙනෙක්. යම් කිසි කෙනෙකුට පුද්ගලිකව ශ්‍රද්ධාව සීලය ත්‍යාගවන්ත භාවය ප්‍රඥාව කියන මේ කරුණු ලබන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා අප නිකන් සත්පුරුෂ නෙවෙයි උතුම්ම සත්පුරුෂ වෙන්න ඕන කියලා. හොඳම කෙනා වෙන්න ඕන කියලා. එහෙනම් හොඳම සත්පුරුෂයන් වෙන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්ත භාවයට පත් වුණා නම් බුදු දම් සංඝ කියන තෙරුවන් සරණ ගියා නම් ඒක නඩ තව ලොකු වගකීමක් තියෙනවා. ඒ මොකද වගකීම? ඒ තමයි ඔහු ළඟින් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන්ට මේ බුදු දම සංඝ කියන තෙරුවන් හඳුනවා දීලා එය ශ්‍රද්ධාවන්ත බවට කරන්න කියලා. අන්න ඒක තමයි උතුම්ම සත්පුරුෂකම කියලා. ඔබ දන්නවා බෞද්ධ සාහිත්‍ය පුරාම මේ වගේ කරුණ අපට දැක ගන්න පුළුවන්. අනාථපිණ්ඩික සිටුතුමා බෞද්ධ බවට පත් වුණේ ඔහු තමන්ගේ ඊටාම සමීපතම යහළුවෙකුගේ ගෙදර ගිහිපු වෙලාවේදී. ඒ යහළුවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දානය සූදානම් කරමින් හිටියා. ඒ යහළුවා හරහා තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් හඳුනාගත්තේ එදා සුදත්ත සිටුතුමා. ඒ විතරක් නෙවෙයි ඔබ අහලා ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගටේකාර ජෝතිපාල කියලා යාළුව දෙන්නෙක් හිටියා. ජෝතිපාල මුලදී දහමට නැඹුරු වෙච්ච කෙනෙක් නෙවෙයි. ගටේකාර කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනාගාමි වෙල හිටිය ප්‍රධාන ශ්‍රාවකෙක්. අර ගටේකාරගේ මග පෙන්වීම නිසා තමයි ජෝතිපාල මානවකයා එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙත රැගෙන ආවේ. ඒ විතරක් නෙවෙයි. ඔබ අහලා තියෙන්නේ දමදිව රාජ්‍ය කරපු අශෝක රජතුමා නැත්නම් ධර්මාශෝක රජතුමා. රජතුමා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහිපු ගමම ඔහුට කවුද මතක් වුනේ? ඔහුගේ පෑනේ මිතුරෙක් හිටියා. ඔහුගේ යාළුවෙක් හිටියා. ඒ කවුද? ඒ තමයි ශ්‍රී ලංකාවේ හිටිය දේවානම්පියතිස්ස රජතුමා. රජතුමා තෙරුවන් සරණ ගිය ගමම ඔහුට මතක් වුනේ, අනේ මම මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා. මගේ යාළුවටත් මේ තෙරුවන් වරප්‍රසාදය ලබා දෙන්න ඕන කියලා. ඒ දින අතරේ යහළුවන් ඉදියට ඔවුන් දැකලා තිබුණේ නැහැ. අදිසි මිත්‍රයන් නැත්නම් ලියුම් ගනුදෙනු වලින් තමයි ඔවුන් මිතුරන් ඉදියට ඇසුරු කළේ. අශෝක රජතුමා ලියුමක් කියවුවා තමගේ යහළුවට ශ්‍රී ලංකාවේ හිටිය දේවානම්පියතිස්ස රජතුමාට. ලියුමක් විතරක් නෙවෙයි තෑගි බෝගත් එවුවා. තෑගි බෝගත් එකේ ලියුමේ මොකද්ද තියෙන්නේ? දේවානම්පියතිස්ස රජතුමාට කියනවා, රජතුමනි, මම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා. ඔබත් තෙරුවන් සරණ යන්න. මෙහෙම තුන් රත්නයක් ලෝකයේ පහළ වෙලා තියෙනවා. ඔබත් මේ තෙරුවන් සරණ යන්න හිත පහදවාගෙන. ඒ සඳහා මම ළඟදීම ධර්ම දූතයන් වහන්සේ ලියවනවායි කියලා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණෙන කලින් අර ලියුම එවල තිබුණා. අන්න ඒ වුන නිසා තමයි රජතුමාට එදා මිහින්තලාවේදී දේවානම්පියතිස්ස රජතුමා එදා මිහිඳු හාමුදුරු මුණ ගැහිච්ච මොහොතෙහි මේ ධර්ම ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කියලා කිව්ව ගමම මතක් වුණේ. එහෙනම් මගේ මේ යාළුවෙකු මේ ධර්ම දූතයන් වහන්සේලා කියලා අර හසුන මතක් වුණා. බලන්න පින්නතුනි, මේ රජවරුන් දෙදෙනෙක් අතර තිබෙච්ච සම්බන්ධය නිසා එදා ශ්‍රී ලංකා ද්වීපයට ලැබුණු මේ ධර්ම වරප්‍රසාදය නිසා ඒ භූමිය ධර්ම ද්වීපයක් වුණා. ඒ ශ්‍රී ලංකා භූමිය තුළ බැසගත්තු ධර්මය නිසා මුළු ලෝකයකටම ඒ තේරවාදී බුදු දහම නැවත රැගෙන ගියා. ලංකාව ධර්ම ද්වීපයක් වුණා. බලන්න මේ මිත්‍රත්වයේ තියෙන සම්බන්ධය. අන්න ඒ නිසා ඔබ ශ්‍රද්ධාවන්ත නම් ඔබේ ළඟම ඉන්න අය, ඔබේ දරුවන්ට බුදුහාමුදුරුවෝ කවුද, ධර්මය කවුද, සංඝරත්නය කවුද කියලා හඳුනා දෙන්නට ඕන. ඒගේ ශ්‍රද්ධාව දිනන කටයුතු කරන්න ඕන. ඒක තමයි උතුම්ම සත්පුරුෂය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔබ දන් දෙනවා නම් පරිත්‍යාගශීලී නම් ඔබේ දාහණයට අනිත් යහළු මිත්‍රාදීන් සම්බන්ධ කර ගන්නට ඕන. අද ඔබත් ඔබේ යහළු මිත්‍රාදීන් හැම දිනෙකම මේ සම්බන්ධ කරගෙන කරන පින්කම මේ වගේ දෙයක්. මේක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. එනිසා අද බොහෝ දාන ඔබ කරන සකස් කරලා ලොකෝ දානයක් දෙනවා වගේ නේද, ගමකම කටයුතු තුළ දෙන දානයක් වගේ ලස්සන දානයක් අද මේ දුන්නේ. මේක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ පින්වත්නි. ඔබ අප පරිත්‍යාගශීලී වෙන වගේම අපේ යහළු මිත්‍රාදීනොත් ඒ දාණයට අප සම්බන්ධ කර ගන්නට ඕන. ඒ වගේමයි බෞද්ධයන් විදිහට අප පංචශීලී ආරක්ෂා කරනවා. සිල්වන්ත අය ඔබ හැම දිනෙකම පංචශීලී ආරක්ෂා කරන අය. ඒ වගේම ඔබේ ලොකු වගකීමක් තියෙනවා. ඔබ ළඟින්ම ඇසුරු කරන අයට මේ පංචශීලී ආනිසංස කියලා දෙන්නට ඕන. ඒකට බෞද්ධ වෙන්න ඕනේ. අබෞද්ධ කෙනෙකුට උනත් මේ පංචශීලයේ තියෙන ලක්ෂණ හඳුනා දීලා කොච්චර වටින දෙයක්ද මේක කියලා එයාට මේ වටිනාකම පැහැදිලි කරලා දෙන්නට ඕන. එයා පංචශීලය සමාදන් කරවන්නට ඕන. ඒ සිල්පද රකින්නට එයා උනන්දු කරවන්නට ඕන. සැබ වෙනවා අපි එයාට ආදරේ නම් එවැනි අයට තමයි මානසිකව සැනසීමගෙන පුළුවන්කම තියෙන්නේ. එයාගේ දුක් දුර වෙන්නේ, මෙලවන් සතුට වෙලා පරලොවන් සතුට වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඔබ ධර්මඥානයට පත් වුණා නම්, ඔබ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය තේරුම් ගත්තා නම්, ශ්‍රුතමය දානි ලබා ගත්තා නම්, ශ්‍රොතවත් භාවයට පත් වුණා නම්, අන්නේ තමන් ලබා ගත්තා වූ ධර්මඥානය අනිත් අය අතර බෙදා හදා ගන්නට ඕන. ඒ තුළින් උතුම් සත්පුරුෂයෙක් වෙන්නට ඕන. ඒ වගේම ඔබ ප්‍රඥාව ලබා ගත්තා නම්, සම්මාදිටිය ලබා ගත්තා නම්, අපේ හිත මුල් වෙලා කරන දේට අනුව අපට සැප දුක් විපාක ලැබෙනවා කියන දහම අපි දැනගත්තා නම්, ඒක තමයි ප්‍රඥාවේ මුල් අවස්ථාව. අපි ඒකට කියනවා කම්මසකතා සම්මාදිටිය කියලා. එතනින් ආරම්භ වෙන මේ ධම්මග දුකේ හට ගැනීම, නිරෝධය තේරුම් ගැනීම දක්වාම අපේ ඇසට රූපයක් පේනකොට ඇත්තටම මොකද්ද වෙන්නේ? අපේ ජීවිත යථාර්ථය මොකද්ද? අපේ හැට වර්ණ රූපේ පත්‍ය වෙනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස මේවා අපට ලැබෙනවා. ලැබුණු ගමම අපට මොකද්ද වෙන්නේ? අපි ඒ රූප ශබ්ද හරහා අපේ හිත ගිහිල්ලා රූපයක් තුල හිත බැස ගන්නවා. අහවල් රූපයෙන් මේ ශබ්දය ආවේ, අහවල් රූපය නිසයි මේ වර්ණ රූපය ආවේ, අහවල් කැම බීම නිසයි මේ රසය ආවේ කියලා අපේ හිත බාහිර දේක රූපයක බැස ගන්නවා. අනේ බැස ගන්න අවස්ථාව ඇත්තටම අපි අවිද්‍යාවෙන් ඉන අවස්ථාව. අපිට හිතෙන් තමයි මේක තේරුම් ගන්නේ අපේ ඇස හරහා ඇති වෙච්ච චක්කු විඥාණයෙන් ගහන විඥාණයෙන් ආදී කාරණයක් තමයි අපිට හිතෙන්නේ. ඇත්තටම පේනොදින අපි ඒ තේරුම් ගන්න අවස්ථාව මනෝ විඥාන අවස්ථාව. අපි රූපයෙන් නිදහස් වෙච්ච අවස්ථාවකදී තමයි අපිට ඒක තේරෙන්නේ. නමුත් අපි අවිද්‍යාව නිසා අපි හිත රූපේ බැස ගන්නවා. ඉතින් මෙන්න මේ අතහරතේ තේරුම් ගන්න නුවණට කියනවා ප්‍රඥාව කියලා. අන්නේදී අපිට මුණ ගැහිච්ච ගමම පින්නොතනි අපිට ජීවන මාගේ තියෙන වැදගත්ම අනුශාසන මුණ ගැහෙනවා. ඒ තමයි ආර්ය ශ්‍රණගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන මෙන්න මේ අංගට මුණ ගැහෙනවා. අප ඇත්තටම ජීවිතයේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා තියෙනවා නම් අන්නේ ඇසුරු කරපු ප්‍රමාණය බලාගන්න මෙෂර්මන්ට් එක තමයි අපේ ජීවිතයේ කොච්චරනම් මේ ආර්යසනාගික මාර්ගයේ මුණ ගැහිලා තියෙනවද කියන කාරණේ. අපි ආර්යසනාගික මාර්ගයේ කොයිතරම් මනවින් තේරුම් අරගෙන තියෙනවද, ඒ ගැන අපේ විශ්වාසනීයත්වයක් තියෙනවද කියන එක තමයි අපට ලැබිලා තියෙන කල්යාණ මිත්‍රත්වයේ ඇවරේජ් එක මට්ටම ප්‍රමාණය. ඒ විතරක් නෙවෙයි. අන්නේ ආර්ය මාර්ගයේ පිළිබඳව විශ්වාසය ඇති වුණා නම් අපි දන්නවා අපේ ජීවිතයේ සැනසීම ලැබෙන ඉහළම මාවත තමයි මෙන්න මේ සම්මාදිට්ඨියේ පෙරට කොට යන කාරණාට කියලා. අන්නේ සඳහා අපේ ජීවිතේ වැඩි කාලයක් වැඩි ඉඩකඩක් අප වෙන් කරනවා. අනිත් වැඩ බල නොකර නෙවෙයි. අනිත් වැඩ බල කරන අතරේදී අපි කායිකව ශරීරයෙන් අනිත් වැඩ බල කරනවා, රැකිරක්ෂා කරනවා, ඉගෙන ගියා ගන්න ඒවා කරනවා. නමුත් අපි මනසෙන් ජීවත් වෙන වෙනම ලෝකෙක. අපි හිතින් සම්මා දිට්ඨිය සිහි කරමින් සම්මා සංකප්පයට හිත යොදවමින් සම්මා වාචා කම්මන්ත ආජීව කියන සීලය සම්පූර්ණ කරමින් සම්මා වායාම සති සමාධි කියන මේ සමාධි ස්කන්ධය පුහුණු කරමින් අප සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා අපේ ආධ්‍යාත්මික ලෝකයේ සම්පූර්ණයෙන්ම ආරණ්‍යනික මාර්ගයට අනුගතව අප කාලය ගත කරනවා. මෙන්න මේ සඳහා අපට විවේකය, අපට නිරෝගී භාවය, අවශ්‍ය කරන පහසුකම් ටික ඒ සියල්ලක්ම ලැබෙන්නේ කොමකින්ද? ඒ සියල්ලක්ම ලැබෙන්නේ ඔබේ ළඟ තියෙන සත්පුරුෂ දහම්වල ප්‍රමාණය අනුව. ඔබේ දෑතින් කොච්චරනම් අම්මා තාත්තා වෙනුවෙන් සලකනවද? අසරණයි වෙනුවෙන් පිහිට වෙනවද? පූජනීය උතුමන්ට සංග්‍රහ කරනවද? වැඩිහිටියන්ට දෑත එකතු කරලා වඳිනවද? අන්නේ ගුණධම් ටිකෙන් තමයි මේ ආරස්නිකික මාර්ගයේ පිළිපදිනට අවශ්‍ය විවේකය, නිරෝගී භාවය, පහසුකම් ටික මේ සියලක්ම ලැබෙන්නේ අපේ ළඟ තියෙන සත්පුරුෂ දහම් වලට අනුරූපව. අන්නේ සත්පුරුෂකම් ටික තමයි මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ. අසේවනාච බාලාන, පණ්ඩිතානංච සේවන, මාතාපිතෝ උපဋාන, දානංච දමචරියාච. මෙන්න මේ ගුණාංග ටික තමයි අපේ ජීවිතයේ විසිතුරු කරන සත්පුරුෂ දහම් ටික කියලා කියන්නේ. අන්නේ දහම් වලින් ජීවිතේ විකසිත කරගන්නකොට ආරස්නගේක මාර්ගයෝස්සිය අප ඉදිරියට යනකොට අපේ ජීවිතයේ සුවිශේෂී ගුණාංග ටිකක් ඉස්මතු වෙනවා. ඒ ටික තමයි කරණීමේද සූත්‍රයෙන් දැක්වෙන්නේ. සක්කෝ, උජෝච, සෝජෝච, මුදු, අනතිමානි, සන්තුස්ස, සුබර මෙන්න මේ ගුණාංග ටික පිරිනතන. මෙන්න මේ සදහම් මගේ යද්දී මූලික වශයෙන් අපට පුහුණු කරන්න තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. කෙටියෙන් කියනවා නම් එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. අපේ ජීවිතයේ කොච්චරනම් සතුටෙන් ඉන්නවද? කොයිතරම්නම් අපි දුකෙන් නිදහස් වෙනවද? කොයිතරම්නම් අපි ආධ්‍යාත්මික දියුණුවකටපත් වෙනවද කියන තීරණය කරන ප්‍රධානතම ගුණාංග තමයි භාගතුන් වහන්සේ දේශනා කරනවා අත්ථි භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්බා. බුද්ධිමත් කෙනෙක් විසින් මේ ලෝකේ පුහුණු කරන දේවල් තියෙනවා නම් ඒ පුහුණු කරන දෙයින් ඊළම දේ සමරියක් විදියට සමරයිස් කරලා තියෙනවා. ඒක පැත්තකින් කන්සන්ට්‍රේෂන් මෙඩිටේෂන් එක, නැත්නම් මෙත්තා භාවනාව, අනිත් පැත්තෙන් මයින්ඩ්ෆුල්නස් එක, නැත්නම් විස්ඩම් එක. මෙන්න මේ ටික තමයි අපට අවසාන වශයෙන් අපේ ජීවිතය සාර්ථකත්වය කියලා කියන්නේ දවසට කොච්චර කාලයක් මෛත්‍රී භාවනාව සඳහා වෙන් කළ තියනවද? නැත්නම් සමත භාවනාවකින් නීවරණ දුරු කරගෙන දවසට කොච්චර කාලයක් ගත කරනවද? සහ අන්නේ සමාධිමත් වෙච්ච සිතින් සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථාබෝධං පජානාති කියපු විදියට සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දවසට කොච්චර වාරයක් තමා මෙනෙහි කරනවාද කියන කාරණේ. මෙන්න මේ දෙකම පිනොතන අපට සම්පූර්ණ අපේ ආධ්‍යාත්මික ජීවිතය වෙනම තලයකට එනවා. ඒ මොකද්ද? ඒ තමයි බාහිර කිසිම දෙයකින් අප දුකටපත් වෙන්නේ නැහැ. අපි අසුර කරන පුද්ගලයන්ගෙන් හෝ ඥාතීන්ගෙන් හෝ විතරක් නෙවෙයි පිනොතනි. අපේ ශරීරය ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, දුර්වල වෙනකොට ඒ දෙකේදීවත් අපි දුකටපත් වෙන්නේ නැහැ. ඇයි? ඒ සියල්ලටම වඩා ඉහළ දෙයක් අපේ ජීවිතය අපි ඒකරාශී කරගෙන තියෙනවා. අපි දන්නවා කොයිතරම් භෞතික දෙයක් අප හිතාගෙන හිටියත් ඒ කිසිම දෙයකින් අවසානයේ සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ සියල්ලටම වඩා ඉහළින් අපේ ආධ්‍යාත්මික ඉලක්කයක්, ස්පිරිචුවල් ගෝල් එකක් තියෙනවා. ඒ තමයි අපේ මෙන්ටල් ඩෙවලොප්මන්ට් එක, අපේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එක. ඒ තමයි අප වඩාම සතුටෙන් ඉන්න තියෙන මාවත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපි ඥාතින් අතර ඉදිද්දී, දරුවන් පෝෂණය කරද්දී, රැකිරක්ෂා කරද්දී, අපේ රූපය නිරෝගීව ලස්සනට තියාගනිද්දී, අපි ඒ කිසිදු දෙයකින් නොසැලෙන විදියට අපේ මනස සකස් කරගන්න ඉහළම ක්‍රමය තමයි මේ සමත විදර්ශනා කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක කියලා කියනවා. එනිසාවසාන වශයෙන් ආරසංගික මාර්ගයේ මූලික ඉලක්කයට අපි එනවා. ඒ තමයි සම්මා සති කියලා කියන්නේ right mindfulness. ඒක නිකන් තනි එකක් නෙවෙයි. ඒක සම්මා දිට්ඨි පුරේජවන් කියපු විදිහට සම්මා දිට්ඨි පෙරමුණ යන මේ උතුම් සදහම්මග. ඉතින් පින්නතුනි, බුද්ධදම්ම සංඝ කියන තෙරුවන ලැබුම් මේ ඊටාම දුර්ලභ අවස්ථාවේදී අප අපේ ජීවිතවලට උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන පින්නතුනි. වෙන කිසිම දෙයකින් මෙච්චර වටිනාකමක් ලබා දෙන්න බෑ. අප කොච්චර ඉගෙන ගත්තත්, අප මානසිකව කොච්චර ඉහළ වැටුපක් ලැබුවත් වෙනතුනි, අපි තනියම ඉන්නකොට අපේ ඇතේ මොනවත් නැහැ. අපි අපේ හිතත් එක්ක තනි වෙන වෙලාවක් තියෙනවා. අන්නේ තනි වෙන වෙලාවේදී අපට අපේ හිත ඉහළම කුසලිය තුල තියාගන්න පුළුවන් නම් මේක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. අන්නේ සඳහායි බුදුහාමුදුර අපට මඟ පෙන්වන්නේ. ඉතින් ඒ සඳහා මඟට එන්නට ඔබේ දෑතින් පූජා කරපු මේ දානියත් ඔබට ආශිර්වාදයක් වෙනස හේතු වේවා. නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම සිදු කිරීමෙන් බලාපොරොත්තු වෙන ඔබ නමින් නියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවන්නට, විශේෂයෙන්ම මයිකල් ද සිල්වා මහත්මයා නමින් නියගිය ඩයබර් සොහිරිය, බියට්‍රිස් මහත්මිය ඇතුළු එතුමාගේ දෙමව්පියන්, ඒ වගේම පුෂ්පනෝනගේ දෙමව්පියන් ඇතුළු, අපේ ડોક્ટર ගුණතිලක මහත්මයා ඇතුළු ඒ හැමදෙනාගේම නමින් මියගිය යම් තාඥාති පිරිසක් වෙත්නම් ඒ හැමදෙනෙක්මත් මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින සුවපත් විය හැකි යම් තාඥාතින් වෙත්නම් ඒ හැමදෙනාමත් මේ පින ඒ ඇත්තන් සිදු කරන ලද පින්කමස්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් ගාථාව කියලා මීගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු කුසල් අපේ දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මා දෘෂ්ටික දෙවියනුත් මේකෙන් අනුමෝදන්ව අද විශේෂයෙන් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන ඒ පින්වත් දරුවන් දෙපළ ඇතුළු වීරකොන් පවුලේ හැම දෙනාටම, නිලුකා මහත්මිය, දිලන් මහත්මයා ඇතුළු ඒ පින්තුන් හැම දෙනාටමත්, ඒ දරුවන් දෙපළටත්, ඒ අත්තන්ගේ දෙමව්පියන්ටත්, ඒ වගේම මේ පින්කමට සහභාගී වුණු අතීත දුණු හැම දෙනාටමත් දෙවියන්ගේ දැහැමේ රැකවරණය ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා යත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා යත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති එත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දී හොඳයි නිලෝකා මහත්මිය දිලාන් මහත්මයා දරුවන් බොහොමත්ම සතුටට පාත්වන්න ඔබ බොහෝ දුර බැහැර තමගේ ඥාතීන් බලන්නට පැමිණෙච්ච මේ අවස්ථාවේ ඔබේ ජීවිතයට ආශිර්වාද ලැබෙන ඔබේ දරුවන්ගේ ජීවිතයට ආශිර්වාද ලැබෙන උතුම් පින්කමකට මේ තාම ලස්සන විහාරස්ථානයේදී ඔබට සහභාගී වෙන අවස්ථාව ලැබුණා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේලා 6 නමක් විහාරස්ථානයේ වැඩ සිටින මොහොතක ඔබට දානයක් පූජා කරන්න ලැබීම ඔබේ ජීවිත ලොකු භාග්යක් කොට සලකන්නට ආශිර්වාදයක් කොට සලකන්නට ඉතින් මේ පින්කම මැනවින් සඵල කරගන්න උදව් උපකාර කළ සහභාගී වුණු දාන උපකරණ සකස් කළ අනවනෝ නැතුළු ඒ හැම දිනටම අප පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ හැම දිනාගේම ජීවිත ආලෝකවත් වන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. මේ උතුම් සංඝ සතු දානමේ පින්කම තුළින් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලය ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සලසා ගන්නටත් සසර ජීවිත සුවපත් වන්නටත් විශේෂයෙන් මේ ජීවිතයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නටත් හේතු වාසනා වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස නිච්ඡං වන්දහා පචායින චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතෝ